Lord. ప్రశంసా వేవా. I feel the Lord wants to do something special today. මම විශ්වාස කරන අද දවසේ විශේෂ දෙයක් දෙවියන් වහන්සේ කරන්න බලාපොරොත්තු වෙසිතිනවා. There are some people who are needing a financial miracle in your life. මට දැනෙනවා මේ ස්ථානයේ සිටිනවා ඒ ආර්ථික හාස්කම් අත්දකින්න අවශ්‍ය මිනිසයන් මේ ස්ථානයේ. Right now those who are watching through through television in Gospel Vision, I prophesy that there is a miracle coming your way in these next 7 days. මේ වෙලාවේ Gospel Vision තුලින් අපිව නරඹන්නන්ට අපි කියනවා පාස්ටර් රොෂාන් ප්‍රකාශ කිරීමක් කරනවා ඔබට මේ සතිය තුල මේ දවස් 7 තුල ආර්ථික හාස්කමක් සිදු වෙන්න යනවා. There's someone who is in need of a financial miracle so badly and you are very discouraged, you want to give up on life. But I say do not give up because your miracle is on the way. කෙනෙක් සිටිනවා ඒ ආර්ථික ඒ අවශ්‍යතාවය නිසා ඔහුගේ ජීවිතය පවා ඒතරම් අධෛර්යමත්ල ජීවිතය පවා එපා කරගෙන සිටිනවා ඔහුට කියනවා ඔබ කනස්සලු වෙන්න එපා දෙවියන් වහන්සේ ඔබට සපයන්ට යනවා ඒ ආර්ථිකය I want you to lift up your hands and say thank you for that miracle Lord ඔබ දැත බොසවලා స్తుති කරන්න දෙවියන් වහන්සේට ඒ හාස්කම ගැන I'm blessed in my finances ඔබ කියන්ට මගේ ආර්ථිකය තුළ මම ආශිර්වාදමත් hallelujah hallelujah Rebo Shantarabasa. Hallelujah. Hallelujah. If you are born again, you are a seed of Abraham. Oba navathut padane labu kenek nan oba Abraham ge bijaya. Do you know what that means to be the seed of Abraham? Oba dannawada kumak deke theruma kila Abraham ge bijaya wima? That means in everything that you do you are successful. Eken oba karanna o selu de tule oba aashirwadamai. You are prosperous in all things in your life. Oba karanna o selu de tule oba sapalawat. The whole world belongs to you as a seed of Abraham. මුළු ලෝකෙම ඔබට ආයිති ආබ්‍රහම් ගේ බීජේ නිසා හල්ලෙලූයා හල්ලෙලූයා හල්ලෙලූයා You are born into greatness ඔබ ඒ විශිෂ්ටත්වයට ඉපදී තිබෙනවා හල්ලෙලූයා හල්ලෙලූයා ප්‍රශංසා වේවා Say thank you Lord Jesus ඔබ කියන්නේ ස්තුති යේසුනි හල්ලෙලූයා හල්ලෙලූයා You know when our children lose their appetites as parents we feel concerned ape daruwan e kama kanta ruchiya nathi unahama demapiyan lesa api duk wenawa you know appetite is a desire to eat e kama ta tibena ruchiya tamai appetite kila kiyanne ingreesiyen and when we take our children to the doctors the doctor will ask is he eating well api yam hetuwak nisa ape daruwan genichchahama dostarawere gawata ohu ahana hondata kanawada lamaya you know we have two dogs pets we don't need to take the dog to the vet because they eat well api apita balla dennek inna ounwa e vaidya varegawata geniyanta awashya ne hondata kana nisa but if they stop eating we know there's something wrong namuth on kane ekak nathara karot api dannawa mokak hari prashnayak tiyenawa kiyala if there's no hunger in us there is an issue in us api thule kusaginnak nathnam etana prashnayak tibena in the physical it is so real ඒ ශාරීරික ඒ භෞතික තලයේ මේක සත්‍යතාවයක්. But in the spiritual also this is a reality, a truth. ඒ වගේම ආත්මික තලයේත් මේක සත්‍යතාවයක්. Just like there is a physical hunger that we have as physical beings, as spiritual beings we need to have a spiritual hunger always. භෞතික මානුෂ්‍යෙක් ලෙස ඒ කෑම කන්න අපට කුසගින්නක් තිබෙනවා වගේ ආත්මික තලයේත් අපට ආත්මිකව කුසගින්නක් තිබිය යුතුයි. So that means if you don't have a spiritual hunger in you, ඒ කියන්නේ ඔබට ආත්මික කුසගින්නක් නැතිනම් there could be something wrong in you. එතන ඔබ තුල ප්‍රශ්නයක් තිබෙනවා කියන එකයි. Hallelujah. Hallelujah. You see when you're hungry, you know it takes you become human humble. ඔබට කුසගින්නක් තිබෙන විට ඔබ යටහත් වෙනවා. You know when you're hungry, you tell others I'm hungry, can you get me something to eat? ඔබට ඒ ගොඩක් කුසගින්න දැනෙන වෙලාවෙදි භෞතිකව ඔබ කියනවා මට බඩගිනි මට කන්න ඕනි කියලා. Because hunger makes propels something that you have a need. ඒ කුසගින්න නිසා ඒ අතුලන්තින් සිට ඔබට යම් දෙයක් පොළඹවනවා. You seek food. ඔබ කෑම හොයනවා එතකොට Hallelujah Hallelujah You come home and you're hungry you go say is there anything for me to eat ඔබ ගෙදර ආවම ඔබට බඩගිනි නම් ඔබ හොයනවා මොනවද කන්න තියෙන්නේ කියලා Hallelujah Hallelujah Now in the spirit too you know if you are hungry then we will seek ආත්මික තලයේ ඔබට කුසගිනි නම් ඔබ සොයන්ට යනවා කෑම We will be seeking for the word of God අපි දෙවියන් වහන්සේගේ වචනය වෙත යොමු වෙන්න යනවා Hallelujah Hallelujah In the Bible there's a parable that Jesus recited in the book of Luke chapter 15 Bible. We all know this story about the prodigal son Luke pote 15 වෙනි පරිච්ඡේදය අපි දන්නවා ඒ අකීකරු පුත්‍රයාගේ කතාව and I'm not going to relate to that story but we know this son went away from his father's house. අපි මේ කතන්දරේ බලන්න යන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ කතන්දරේ ඒ පොඩි පුතා ඒ දවස අතහැරලා යනවා. And then he found he was in need. ඔහු දැනගත්තා ඒක මොහොතකදී ඔහුට අවශ්‍යතාවයන් තිබෙනවා කියලා. They came to a place where he was so much in need that he couldn't find a job, that he finally found a job where as a Jew that was a very humiliating place. ඒක ස්ථානයකට ඔහු පැමිණියා ඔහුට අඩුම ගානේ රැකියාවක්වත් සොයාගන්න බැරි ස්ථානයකට පැමිණියා ඔහු අවසානයේදී ඒ යුදෙව්වන්ට තියෙන ඒ පිළිකුල්ම රැකියාව අඩුම රැකියාව ඒ ඌරන්ට කන්දර ස්ථානයකට ඔහු රැකියාව ගියා. And he was so hungry that he was willing to fill his stomach with the food of the pigs. ඔහු භෞතික වෙතරම් බඩගින්නේ සිටියා ඔහුට අඩු ඒ ඌරන්ගේ කෑම කන්න පවස් සිටුන අවස්ථාවක් තිබුණා. And in the book of Luke chapter 15 verse 17 Luke 15 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ and it says verse 17 and when he came to himself or senses he said how many hired servants of my father's house have bread enough and here I am perishing in hunger luk 15:17 ehet ohu sihi upadawa katha kota mage piyanange kului kuli karyan epamana denekuta o nævata wada kæmathi beddi mama mehi badaginne nasimi you know the hunger in him made him to come to senses ohu tola tibenna u e badagin ehemathna kusaginna ohuge e hari sihiyata paminenta he remembered that in his father's house there was plenty of food ohuta matak una ohuge e piyaage nivase ohuta boho aahara tibena bawa hallelujah hallelujah here was he in a place of need and hunger metana ohuge avashyathave sthaneka sitinawa but yet he remembered in his father's house that was a place of plenty namuta hu mata matakuna e piyaage sthane ohuta one taram aahara tibena bawa and the bible says this young man he turned and he humbled himself and he went back to his father's house bible ekena ohu herila ohu yatahat vela ohuge piyaagawata nawatha giya kiyala you know to be hungry it needs to be humble hallelujah obata kusaginnak tibenta nan oba yatahat viya yutui the bible says in matthew chapter 5 verse 6 blessed are those who hunger and thirst after righteousness for they shall be filled hallelujah Matthew 5:6 වෙනි පදේ කියනවා ධර්මිෂ්ඨකම පාපිසස් පාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය hallelujah hallelujah this morning my message is titled how hungry are you අද දවසේ අපේ තේමාව ඇවිල්ලා ඔබ කතරම් කුසගින්නකින්ද සිටින්නේ are you hungry ඔබ කුසකින්නෙන්ද are you hungry for god ඔබ දෙවියන් වහන්සේ උදෙසා කුසගින්නේ are you hungry for the word of god දෙවියන් වහන්සේගේ වචනය උදෙසා කුසගින්නක් hallelujah hallelujah because if you're hungry that means you are in a good spiritual condition මන්ද ඔබ කුසගින්නෙන් සිටිනවා නම් ඔබ හරි ආත්මික තලයේ සිටිනවා but if there's no hunger in your spirit this morning I want you to check your spirit. නමුත් ඔබේ ආත්මයේ කුසගින්නක් නොමැති නම් ඔබ ඔබව ඒ සෝදිසි කර ගන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. The book of Acts chapter 19 verse 20. ක්‍රියා 19 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. So mightily grieved the word of God and prevailed. එපමණ බලගත් ලෙස ස්වාමින් වහන්සේගේ වචනේ වර්ධනය වී බලවත් වුනෝය. This is speaking about the church in Ephesus me katha karanne Ephesus sabhava ganai and the believers of Ephesus Ephesus sabhave adahiliwathun ganai the bible says the word of god grew mightily in these believers bible e pavasanawa me adahiliwathun thula deviyan wahansege wachane vardhane una balawathuna kiyala this was a people who are hungry for the word of god me manushyan deviyan wahansege wachanayata kusaginnen sitiya and he says and it prevailed hallelujah sthane thawath kiyenawa balawathuna kiyala hallelujah hallelujah you know when the word of god is growing in you deviyan wahansege wachane oba thula vardhane wen vita you will prevail in every situation in life obe hama e avasthawaka deema obe jeevitha oba balaya labanta yanawa hallelujah hallelujah what is the word prevail means they overcame hallelujah mokadda e prevail kena wachane theruma ævilla oun e abibawa yanawa e vaatavaranayata abibawa you know as a child of god god wants you to be a prevailing child of god deviyan wahansege daruwan lesa deviyan wahansege kemat oba sielu tattwayan abibawa sitima you may have challenges in life you may have problems in life financial issues but if the word of god is growing in you you shall prevail hallelujah ඔබේ ජීවිතයේ අභියෝගතේ ප්‍රශ්නතේ මූල්‍යමය අවශ්‍යතා තිබේ නමුත් ඔබේ වචනය තුල සිටිනවා නම් ඔබ සියල්ලට ඉහළින් සිටින්ට යනවා the word prevail there I checked in the greek it says the word of god became a force hallelujah ග්‍රීක පරිවර්තනයේ කියන්නේ ඒ වචනය බලයක් ලෙස බලපෑමක් ලෙස පැමිණි. It became a force and it became so strong and it overcame. Hallelujah. බලපෑමක් ඇතුව පැමිණිලා ඒ වාතාවරණ වලට ඉහළින් ක්‍රියා කරා කියන එකයි. Hallelujah. Hallelujah. Is the word of God growing in your life? දෙවියන් වහන්සේගේ වචනේ ඔබ තුල වර්ධනය වෙනවද? And are you prevailing in your life circumstances? ඔබ ඔබේ ජීවිතේ වාතාවරණයට ඉහළින් ක්‍රියා කරනවද? You know, this month is the month of mounting. Hallelujah. මේ මාසය ඇවිල්ලා එසවීමේ ඉහළට එසවීමේ මාසය. What does that mean? That this is the month that you can rise up. Hallelujah, come to your next spiritual level. ekiyani me maase obata ihalata esavila obe aathmika tale ilanga maatchamata paminenta puluwan. There's a level, another level that God has for you. deviyan mahanse oba wenwen thaba athi thawat ihala maatchamak thibenawa. Another level where you can prevail greater in life situations. jeevithe tattwayanta wada ihalin obata e ihalin sitinta puluwan vaathavaranaya. It is so sad to see Christians defeated and weak and frail and going back to the world. itamatma dukai dakinta e manushyan aathmika manushyan parajita vela asamat vela durwala vela sitinawa dakima. hallelujah. hallelujah. A child of God can never be defeated. deva daruwe kisi dawasaka parajita lesa sitinta baha. you can never be a disadvantage. oba kisi dawasaka avasidayaka sthanika sitinta baha. but it's also important that the word of God gets inside of you. namu itamatma wedagath oba tulata e deviyan wahansege wacchane paminima. acts chapter 20 verse 32. ක්‍රියා 20 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. Praise the Lord. Hallelujah. ප්‍රශංසා වේවා. Are you with me this morning? ඔබ මාත් සමගද මේ උදෑසන? Pay attention to the word of God. දෙවියන් වහන්සේගේ වචනයට ඔබ අවධානය යොමු කරන්න. You know that just one word that you receive today can change your life. Hallelujah. ඔබ දන්නවද ඔබ අද දවසේ ලබන්නා ඔබ එක වචනයකට පුළුවන් ඔබේ ජීවිතේ පරිවර්තනය කරන්න. So don't miss that word that God wants to bring to your life. ඒ නිසා දෙවියන් වහන්සේ අද දවසේ ඔබ වෙත ගෙනෙන්නා වචන ඔබ අතපසු කරගන්න. And now brethren, I commend you to God and to the word of grace which is able to build you up and to give you an inheritance among all them that are sanctified. ක්‍රියා 20:32 දැන් දෙවියන් වහන්සේටද නුඹලා ඉදිකරන්ටත් පිරිසිදු කරන ලද්දන් සියල්ලන් අතරෙහි නුඹලාට උරුමයක් දෙන්නටත් හැකි වූ උන්වහන්සේගේ අනුග්‍රහය වචනයටද නුඹලා බාර දෙමි. Hallelujah. Hallelujah. This is the apostle Paul before he leaves the church in Ephesus. This is his farewell speech. මේ අපොස්තුල පාවුල් තුමා එපිසේ සභාව හැර යන්න ප්‍රථම කතා කරන ඔහුගේ ගෝලයන්ට. He has taught the word of God. He has preached the word of God. He has brought the word of God to the people of Ephesus. දෙවියන් වහන්සේගේ වචනේ උගන්වලා ඔවුන්ට එපිසේ සභාවේ සෙනගට ඔහු පුහුණුව කරලා තිබුණා දෙවියන් වහන්සේ වචනේ තුල. And now he said, "Now brethren, I'm leaving." දැන් එතන පාවුල් තුමා කියන දැන් මම යනවා. But I am commending you. I'm handing you over to God and his word. Hallelujah. මම දැන් නුඹව බාර දෙනවා දෙවියන් වහන්සේගේ වචනේ අනුග්‍රහයේ වචනයටත් දෙවියන් වහන්සේටත්. You know, a good pastor who believes in the word of God will do the same. Hallelujah. දෙවියන් වහන්සේව විශ්වාස කරන්න ඔය යහපත් පාලකයෙක් මෙසේ තමයි කරන්නේ ඔවුන්ගේ ඇදහිලිවන් තුරු. He says I'm able, I'm commending you, I'm handing you over to the word of God. ඔහු මේ ස්ථානයේ කියනවා මම බාර දෙනවා ඔබව දෙවියන් වහන්සේගේ වචනයට. Because it is the word of God that can build you up. Hallelujah. දෙවියන් වහන්සේගේ වචනයට පමණයි පුළුවන් ඔබව ඉදිකරන්න. It is only the word of God that can give you an inheritance. ඔබ දෙවියන් වහන්සේගේ වචනයට පමණයි ඔබට උරුමයක් දෙන්න පුළුවන්. Do you know that you have an inheritance? ඔබ දන්නවද ඔබට උරුමයක් තිබෙනවා කියලා? I said you are the seed of Abraham. Hallelujah. ඔබ ආබ්‍රහම්ගේ බීජයයි. Hallelujah. Oh, you have a wonderful inheritance. ඔබට අලංකාර වූ ඒ godly inheritance. Hallelujah. දෙවියන් වහන්සේගේ උරුමය. And it is the word of God that can bring you into that inheritance. දෙවියන් වහන්සේගේ වචනයට පමණයි පුළුවන් ඔබව ඒ උරුමය වෙත ගෙන. Hallelujah. Hallelujah. See, the apostle Paul is saying, I'm commending you to the word of God. Paul tuma kena mama bar denawa oba anugrahaya wachaneta. No, he didn't say I'm commending you to the other brothers and sisters. Oh, kiwwe naha mama anith sahodara sahodariyanta oba bar denawa kiyala. He didn't say I'm commending you to the miracles that you receive. Oh, kiwwe naha mama e haskam walta oba bar denawa kiyala. You receive some miracles, so I'm reminding you these miracles, okay? You God did these miracles. Oba yam obata yam haskam addaka eka nisa mama bar denawa mewa mataka thaba gena me thule yanna kiyala. He didn't even say I'll commend you to the new pastor that I'm appointing. Oh, kiwwe naha mama pat karana aluth sabha palakawareyata obo bara denawa. But he said I'm commending you to the word of God. Namuth oh kiwwe deviyan wahansege wachaneyata obo bara denawa. Hallelujah. Hallelujah. And in this church we believe that we give you the word so that we know the word of God is the one that build you up. Me sambhave api vishwas karana api denawa obata deviyan wahansege wachaney manda api danna nisa obo e wachaneyata godana ganta puluwan. That is why we are, as leaders of this church, we toil hard, we labor hard to give you a good word of God. Hallelujah. ඒක නිසායි අපි සභා පාලකවරු ලෙස වෙහෙසට පත්ව ඒ අභිමුඛයේ ඉඳලා ඔබට දෙවියන් වහන්සේගේ වචනය ගෙන එන්නේ. Some of us we stay all night to bring you the word of God. සමහර ලාවට මුළු රෑම අපි ඇහැරලා ඒ වචනයට සූදානම් වෙලා ඔබ වෙත දෙන්න. Because it is the word of God that can build you up. Hallelujah. And give you an inheritance. Hallelujah. ඔබට උරුමයක් දෙන්න පුළුවන්. You know sometimes you know people complain about the church. Samhallawata sabhawa gena manushyan kindiri ganawa. You know sometimes people say, oh, I was in hospital, or so and so was in hospital, nobody came to see us. Samhallawata manushyan kena mama rohal gathawa sitiya hemath naththam tawat kenek rohal gathawa sitiya sabhawen kawuruth awe neha balanne. Number one, that is not true. Prathama de ewila eka satya nemei. If you belong to this church and if you are in hospital or if you have some problem, definitely if you have informed somebody will come and see you. ඔබ මේ සභාවට ආйти කෙනෙක් නම් ඔබ දැනුම් දී තිබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සභාවේ කෙනෙක් ඔබව බලන්ට එනවා. But more than that, you know, the word of God has been given to you. ඊටත් වඩා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දී තිබෙනවා. That brother or sister who's coming to visit you, it's not going to build you up. Hallelujah. සහෝදරය හෝ සහෝදරිය ඔබ එබැහැ දකින්ට එන්නව කෙනා නෙමෙයි ඔබව ගොඩනගන්නේ. Yeah, the word of God that is given to you, that should be able to build you up when you go through a crisis in life. ඔබට දී ඇති දේව වචනය ඔබ ජීවිතයේ එක් එක් තත්වයන් තුලින් යනකොට ඔබව ගොඩනගන්න අවශ්‍යයි. Praise God for fellowship, praise God for follow ups, praise God for visitation. ප්‍රශංසා වේවා සහභාගීත්වයට ඒ බහැ දැකීම් වලට. We believe in that. Hallelujah. අපි ඒක ගැන විශ්වාස කරනවා. We have a plan to visit people. We have a plan to look after the church. අපිට තියෙන සැලැස්මක් මිනිස්යන් බහැ දකින්නට මිනිස්යන්ව රැකබලා ගන්න. But the greater is the word of God. Hallelujah. ඔබට වඩා උසස් දේ තමයි දෙවියන් හන්සගේ වචනය. Hallelujah. Hallelujah. So if you are in this church 2 3 4 5 years, the word of God is able to build you up. Hallelujah. ඔබ මේ සභාවේ අවුරුදු 2 3 4 5ක් සිටිනවා නම් දෙවියන් වහන්සේගේ වචනයට හැකියාව තිබෙනවා ඔබ ගොඩනගන්න. Don't look for somebody to come and check you and say අනේ අපෝයි බබා කොහමද ඔයාට අසනීප වුණා නේද අනේ පව්. ඒ කවුරු හරි ඇවිල්ලා ඔබට ඒ ආකාරයෙන් කතා කරනකම ඔබ බලන් සිටින්න එපා. What has the word of God done in your life? මොකක්ද දේව වචනය ඔබට කර තිබෙන්නේ? Hallelujah. Hallelujah. The Bible says it is able to build you up. It is able to give you an inheritance. මේ වචනේ කියනවා ඒක ඔබව ඉදිකරන්නට අතුරුමයක් දෙන්නට පුළුවන් කියලා. And one of the inheritance is divine health. Hallelujah. ඒක ඔබට තමයි දිව්‍යමය සුවය. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Say praise the Lord. ඔබ කියන්න ප්‍රශංසා. Say I have divine health. Hallelujah. මම දිව්‍යමය සුවය. I'm blessed. Hallelujah. මම ආශිර්වාදයි. I'm blessed with long life. Hallelujah. මම දීර්ඝ ආයුෂ. I refuse to be sick in the name of Jesus. මම ප්‍රතික්ෂේප කරන රෝග අතුරු වීම. Hallelujah. Hallelujah. Hallelujah. So the word of God coming to you is not just man's word. දෙවියන් වහන්සේ within පැමිණෙනා වචනේ ඇවිල්ලා මිනිස්යෙන්ගෙන් පැමිණෙන වචනයක් නෙමෙයි. It is able to give you life. ඔබට ජීවනය දෙන්න පුළුවන්. You know this word is able to give you life. මේ වචනයට පුළුවන් ඔබට ජීවනය දෙන්න. When Jesus came to this world, people said this man's teaching is different. Jesus වහන්සේ මේ ලෝකයට පැමිණියාම මිනිස්යන් කිව්වා මේ මිනිස්යාගේ ඉගැන්වීම වෙනස් කියලා. There were many religious leaders. බොහෝ ආගමික නායකයන් සිටියා. But people noted when Jesus spoke it was different. Hallelujah. නමුත් මිනිසයන්ට ඒත්තු ගැනුණා ඒ යේසුස් වහන්සේ උගන්වනකොට එක වෙනස් කියලා. There was authority in the words that Jesus spoke. යේසුස් වහන්සේ කතා කරපු වචනවල ආධිපත්‍ය තිබුණා. Hallelujah. When he spoke something happened. Hallelujah. උන්වහන්සේ කතා කරන හැම මොහොතකම යමක් සිදු වුණා. They were not just words. Hallelujah. ඒවා නිකන් වචන නෙමෙයි. They were words that brought life to people. මිනිසයන්ට ජීවනය ගෙනාපු වචනයි. The sick people were healed. Hallelujah. ඒ රෝගාතුර මිනිසයන් සුවය ලැබුවා. The poor became rich. Hallelujah. ඒ දුගී මිනිසයන් පොහොසත් වුණා. The discouraged encourage and strengthen adaremathu manushyan dhairyamathula shaktiya labuwa hallelujah hallelujah these are the words of Jesus me Christ me thamai deviyan wahansege wacana these are the words that give life me wacana walin jeevane this morning you're hearing words of life me udasana oba asanne jeevane wacana hallelujah hallelujah you're hearing words of life that can build you up oba asanne jeevane wacana bo godanaganta puluwan to give you the inheritance God has given you deviyan wahanse danta mat obata di athi urume atpat karaganna hallelujah hallelujah Hallelujah. Hallelujah. How hungry are you for the word of God? දෙවියන් වහන්සේගේ වචනේ උදෙසා ඔබ කතරම් කුසගින්නකින් සිටිනවද? Are you hungry? ඔබ කුසගින්නෙන් සිටිනවද? Are you hungry? ඔබ කුසගින්නෙන් සිටිනවද? Hallelujah. Hallelujah. Jesus said man shall not live by bread alone. යේසුස් වහන්සේ කිව්වා මනුෂ්‍ය රොටි පමණකින් ජීවත් වෙන්නේ නැහැ. But by every word that comes from the mouth of God. නමුත් දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිට වෙන හැම වචනයකින්ම ජීවත් වෙනවා කියලා කියනවා. Every word that comes from the mouth of God. දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිට වෙන හැම වචනයකින්ම. That is the rhema word of God. ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන රේමා වචනය. It's not just any word. නිකං වචනයක් නෙමෙයි. The word that comes to you ඔබ වෙත as a spoken word ඔබ වෙත ඒ කතා කරපු වචනයයි There's a sound that will come to your life. ඔබ ජීවිතේට පැමිණෙනව හඬක් තිබෙනවා. There's a sound that God wants you to hear. දෙවියන් වහන්සේ ඔබ අසනවට කැමති හඬක් තිබෙනවා. And that sound when it comes to your ear and goes to your spirit. ඒ හඬ ඔබේ කනට ඇසිලා ඔබේ හදවතට යනවා. Everything has to change. එවිට හැම දෙයක්ම වෙනස් විය යුතුයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Are you hearing that sound? ඒ හඬ ඔබට ඇසෙනවද? Hallelujah. Hallelujah. In the book of Job chapter 23 Job 23 වෙනි පදේ Job chapter 23 23 වෙනි පරිච්ඡේදයේ You know I remember this word which my pastor more than 20 years ago this my pastor used to teach this word to me මේ වචනේ මට මතක් වුණා අවුරුදු 20කට විතර ප්‍රථම මගේ සභාපාලකවරයා උගන්වපු පදයක් Job chapter 23 sorry 23 verse 12b in the b sections I have esteemed the words of his mouth more than my necessary food job 23 dolasini pade b kotasa mage womana aaharayata wada unwahansige mukhe wachana age kota thaba gathimi hallelujah these are the words that I was built up with in my early christian age mage e moolika kitunu kaleedi me wage wachana walin thamai mawa goda naganu labu I thank god for my pastor neil who built me up in my early days mage sabha palakavareya sabha palaka neelwa mama e stutivanta wenawa he made us work very hard ohu apita e wehesawa weda karanti gannuwa he got us to memorize scriptures apita e katapadam pada dunna hallelujah we had to study the 66 books of the bible e bible e පොත් 66 අපිට කටපාඩම් කරන්න උනා. We had to memorize whole chapters of the Bible. ඒ බයිබල් එක එක පරිච්ඡේද කටපාඩම් කරන්න දුන්නා. But today, you know, I thank God for this man. නමුත් අද දවසේ මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවායි මිනිස්සුන්ට. Hallelujah. ස්තුති. Because this man, you know, pushed me, you know, he brought me. He knew that there was a capacity in me and he pushed me into that today. Praise God. මම දෙවියන් වහන්සේ දැනගෙන සිටියා පාස්ටර් ශාන්ට ධාරිතාවක් තිබෙනවා කියලා ඔහු තල්ලුවක් දුන්නා ඒ ඉදිරියට යන්න ඒ ධාරිතාව තුන. And this verse says I have esteemed the words of his mouth more than my necessary food. මේ ස්ථානයේ කිනා මගේ ඕමන ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචනේ මම ආගේ කොට තබා ගන්නවා. The words, the necessary food, our body needs food. මගේ ශරීරයට අපේ ශරීරයට ආහාර අවශ්‍යයි. But this word of God is saying more than my food, more than my bread and butter, more than my rice and curry, I have esteemed, I have put a high place, I have made a high place to study the word of God. Hallelujah. මේ ස්ථානයේ කියනවා ඒ ඔහු සාමාන්‍යයෙන් ගන්නා වූ ඒ ජීවිතයට අවශ්‍ය ආහාරයට වඩා දෙවියන් වහන්සේගේ වචනය උසස් කොට ඔහු තබා ගත්තා කියලා. I put a high place. උසස් වූ ස්ථානයක් මම තබා ගන්නවා. Hallelujah. Hallelujah. Yet many Christians think it's a waste of time to listen to the word of God. බොහෝ මිනිසයන් කිතුනුවන් පවා සිතනවා දෙවියන් වහන්සේගේ වචනයට කාලය දීම ඒ කාලේ නාස්ති කිරීමක් කියලා. Hallelujah. Hallelujah. It's so sad when Christians say, "Oh, I have this thing to do, I have that thing to do, I couldn't come to church." ඉතාමත්ම දුකයි කිතුනුවන් කියන විට මට ඒ දේ මේ දේ කරන්න තිබුණා ඒක නිසා සභාවට එන්න බැරි වුණා. Hallelujah. Hallelujah. I feel sorry for such people. මට එවැනි මිනිසයන් ගැන දුක හිතෙනවා. And I believe there are no such people in our church. මම විශ්වාස කරන අපේ සභාවේ එවැනි මිනිසයන් නැහැ. Hallelujah. Hallelujah. Are you hungry? ඔබ කුසගින්නෙන්ද? Are you hungry? ඔබ කුසගින්නෙන් සිටිනවා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. You know in the spirit realm aathmika thale words are food vachana avila aahara words are food vachane aaharayai hallelujah hallelujah the words of god deviyan mahansege vachana are spiritual food for us aathmika poshane aathmika aaharayai hallelujah hallelujah we go to the book of genesis api uppatti uppatti podata yamu Are you with me this morning? ඔබ මේ උදෑසන මාත් සමගද? Have you brought your Bible this morning? ඔබේ බයිබලයේ මේ උදෑසන ඔබ රැගෙන આવી තිබෙනවද? Hallelujah. If you belong to this church, you will bring your Bible. ඔබ මේ සභාවට අයිති කෙනෙක් නම් ඔබ බයිබලය අනිවාර්යෙන් රැගෙන පැමිණ ඇති. Praise the Lord. Although we put here the words, it's good to bring your Bible. මේ ස්ථානයේ අපි වචනය දැම්මත් ඉතාමත්ම අවශ්‍යයි ඔබේ බයිබලය ඔබ රැගෙන පැමිණීම. You know, we need to know the things in the Bible. ඒ බයිබලේ සඳහන් වෙන දේ අපි දැනගත යුතුයි. You know many people know all the cricket team, Sri Lanka cricket team by name, everybody. බොහෝ අය tell them to tell what is the name, names of the team, tat Sangakkara Mahal. cricket team එකේ ඉන්න අයගේ නම් ටික කියන්න කිව්වොත් බොහෝ ශ්‍රී ලාංකිකයෝ දන්නවා. But if you ask, you know who wrote the four gospels? Or who are the 12 disciples of Jesus? You'll be scratching your head. Subaranchi pot hatara livwe kawuda kawuda Yesus wahansege golayan 12 dena kela ehwa toluwa kasana. Hallelujah. Hallelujah. You know yet what is more important? Mokakda wada wedagath. Hallelujah. Hallelujah. You know many years ago there was a cricketer called Jayasurya. Boho kalakata ihata Jayasurya kiyala me cricketer. And we were you know following this Jayasurya. Wow, the way he hit sixes. Jayasurya wa anugamane kara ohu gana katha baha kara godak. But today there's no Jayasurya. Namuth ada Jayasurya naha. Hallelujah. Hallelujah. But the Bible is still there. Namuth Bible e thamath thiyenawa. Matthew, Mark, Luke, John is still there. Matthew, Mark, Luke, John thamath thiyenawa. And he's still giving you life. Hallelujah. Thamath obata jeevane denawa. He's still changing the world. Thamath e loke wenas karimin pawathinawa. Hallelujah. Hallelujah. You know Jayasurya has stopped changing the world. Jayasurya loke wenas kirima nathara kara thibenawa. But the word of God is still changing lives. Namuth deviyan wahansage wacchane thamath jeevitha wenas karanawa. So what is your hunger? Mokakda obe kusaginna? What is your hunger? Mokatada oba kusagini? My children, what is your hunger? Mokakda obe kusaginna mage daruwa? Hallelujah. Hallelujah. Genesis chapter 2 verse 9. Uppatti 2 9 veni padaya. And out of the ground made the Lord God grow every tree that is pleasant to the sight and good for food. The tree of life also in the midst of the garden and the tree of the knowledge of good and evil. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමි වූ දෙවියන් වහන්සේ භූමියෙන් හට ගැන්වූසේක. This is the story of Adam and Eve and the garden. මේ ආදම් ඒව සහ ඒ උයනේ කතාවයි. And the Bible says God gave wonderful trees. බයිබලයේ පවසනවා දෙවියන් වහන්සේ අනර්ග වූ ගස් දුන්නා. That produce beautiful fruit. E alankara e phala nipadawuna. There was nothing wrong, nothing lacking for them. Kisima avashyathawayak onta thibune neha. And the Bible says in the middle of the garden. Bible e kiyena me uyane meda. There were two trees. Gas dekak thibuna. One was the tree of life. Ekak jeevane gasa. The other one was a tree called the knowledge of good and evil. Anith gasa avilla napura ha yahapata danaganeeme gasa. Verse 15. 15 veni pada. And the Lord God took the man and put him into the garden of Eden to dress and to keep it. Swami u deviyan wahanse manushya ragena Eden uyena wabantat bala gantat ehi padinchi karuweku karaseeka. You know the first man Adam was a gardener. Issesellama e Adam avilla e watu bala gannek lesa. He was a gardener. Gardener. Watta balaganne kiyala. And you know that is why remember when Jesus rose from the dead eka Jesus wahanse e marane nagittahama in that garden Mary and them thought Jesus was a gardener e uyane e Maria situa e uyana rakabala ganna kiyala Jesus wahanse marane nagittu Jesus is the second Adam. Hallelujah. Jesus wahanse devani Adam. Hallelujah. Did you catch that? Obe kalla gattada? That is for the higher class. Eka usasu pantiyata. And the Lord God took the man and put him into the garden of Eden to dress it and to keep it. Don't repeat that. 16. And the Lord commanded the man saying, of every tree of the garden thou shall eat freely, but of the tree of the knowledge of good and evil thou shall not eat, for in the day that thou shall eat you shall die. දාසේවනි පදේ ස්වාමී වූ දෙවියන් වහන්සේ මිනිසයාට ආඥා කරමින් නුඹට යොයනේ සියලු ගස් වලින් කැමැති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. Hallelujah. Hallelujah. So God said you can eat from every tree. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කිව්වා ඔබට ඕනෑම ගසකින් කන්ට පුළුවන්. In fact you are supposed to eat from every tree. ඔබ හැම ගසකින්ම කන්ට ඕනේ. And in the middle of the garden there is a tree of life. නමුත් ඒ උයන මැද තිබෙනවා ජීවනයේ ගස. In fact God wanted man to be sustained from that tree of life. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ ඒ ජීවනයේ ගසෙන් ඉවත්. Book ජීවත් වෙන්න. Hallelujah. Hallelujah just say. And but we see there නමුත් අපි මේ ස්ථානයේ දකින්නවා and God gave an instruction if you eat of the other tree දෙවියන් වහන්සේ මේ ස්ථානයේ උපදේශයක් දෙනවා ඔබ ඒ අනිත් ගසෙන් කෑවොත් you shall surely die ඔබ ඇත්තටම මැරෙන්න යනවා hallelujah hallelujah now many people ask you know why did God place another tree there මිනිසයන් බොහෝ අහන ප්‍රශ්නයක් තමයි ඇයි තවත් ගසක් තිබුවේ ස්ථානයේ you know God could have you know kept only one tree දෙවියන් වහන්සේට තිබුණා එක ගසක් විතරක් තබන්න but God gave man a choice. නමුත් දෙවියන් වහන්සේ මේ ස්ථානයේ මනුෂ්‍යයන්ට තෝර ගැනීමක් දෙනවා. It's interesting, the choice also was in the middle of the garden. ඔහුට ඒ මනුෂ්‍යයන්ට තෝර ගැනීම තිබුණේ උයනේ මැද්දෙමයි. Hallelujah. Hallelujah. You know, God wants men and women, his children, to choose the tree of life. Hallelujah. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් ඒ ජීවනයේ ගස තෝර ගැනීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. But when we go to chapter 3, නමුත් අපි 3 වෙනි පරිච්ඡේදයට යන විට we see there. අපි දකිනවා. But before that, ඊට ප්‍රථම before that, ඊට ප්‍රථම right. One thing I want to show you. එක දෙයක් මම ඔබට පෙන්වන්නට කැමති. Okay, let's go to Genesis chapter 3. අපි උපත්ති 3 වෙනි පරිච්ඡේදයට යමු. Verse 6. 6 වෙනි පදය. Before verse 6, verse 1. As God said, ye shall not eat of every tree in the garden. පළවෙනි පදේ අපි බලන සර්පයා වනාහි දෙවියන් වහන්සේ සෑදූ වනයේ කවර සත්වයකට වඩා ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියලා දෙවියන් වහන්සේ කීවාද? Hallelujah. Hallelujah. Now here were they in the garden. ඔවුන් උයනේ සිටියා. They had plenty to eat. ඔවුන්ට බොහෝ කන්න දේවල් තිබුණා. In fact, they had the tree of life. ඔවුන්ට ජීවනයේ ගසක් තිබුණා. But we see the serpent coming. මේ ස්ථානයේ අපි දකිනවා සර්පයා පැමිණෙනවා. And putting a question in the mind of Adam. ඒ ආදම්ගේ මනසේ ප්‍රශ්නයක් දමනවා. And that question is, has God really? ඒ ප්‍රශ්නේ ඇවිල්ලා ඇත්තටම දෙවියන් වහන්සේ කියලා තියෙනවා. Has God really given everything good? ඇත්තටම යහපත් දේවල් ඔක්කොම දීලා තියෙනවද? I think, I'm not saying this in the word of God, I think Satan came or the serpent came when Adam and Eve were hungry. මම හිතන්නේ මේ වෙලාවේ සාතන් ඒ සර්පයා එන වෙලාවේ ආදම් ඒව බඩගින්නින්ට ඇති. You remember in the temptations of Jesus. ඒ යේසුස් වහන්සේව සෝදිසි වුණ අවස්ථාවන් වලදී. In Matthew chapter 4 verse 2 and 3. මත්තේව 4 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදවල. The Bible says Jesus was fasting for 40 days and 40 nights. අපි දකිනවා ඒ බයිබලේ පවසනවා දවස් 40ක රාත්‍රි 40ක් යේසුස් වහන්සේ නිරාහාරව සිටිනවා. And the Bible says. බයිබලේ පවසනවා. Can you turn there look Matthew chapter 4 verse 2 and 3. මත්තේව 4 වෙනි පරිච්ඡේදයේ 2 3 පද. And said and Jesus was hungry. උන්වහන්සේට බඩගිනි විය. It says the Bible says and afterwards he hungered and when the tempter came to him. Hallelujah. ස්ථානිකන උන්වහන්සේට බඩගිනි විය එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්. There's something about hunger that attracts God and that attracts Satan. කුසගින්න ගැන යමක් තිබෙනවා ඒ දෙවියන් වහන්සේව ආකර්ෂණය කරනවා ඒ වගේම යක්ෂයාවත් ආකර්ෂණය කරනවා. Hallelujah. Hallelujah. You see, when you are spiritually hungry, ඔබ ආත්මිකව කුසගින්නේ සිටින විට it attracts God. ඒ දෙවියන් වහන්සේව ආකර්ෂණය කරනවා. But if you are hungry in the flesh, නමුත් භෞතිකව ඔබ බඩගින්නේ සිටින විට yet it attracts somebody else. ඒක වෙන කෙනෙක්ව ආකර්ෂණය කරනවා. Hallelujah. Hallelujah. That's why it's so important that we are hungry spiritually. ඒක නිසා ඊටාත්ම වැදගත් අපි ආත්මිකව කුසගින්නෙන් සිටීම. Hallelujah. Hallelujah. And here is Satan coming. මේ ස්ථානයේ සර්පයා පැමිණෙනවා සාතන්. And trying to plant a seed of doubt. ඒ සැකයේ බීජයක් ඒ මනසේ පැල කරන්න උත්සාහ කරනවා. And he shows that tree that you said you should not eat. ඒ කන්ට එපා කියපු ගස ඔහු පෙන්වනවා. And he says, "Oh, this tree is wonderful." ඊට පස්සේ ඔවුන් සිතනවා නියමයි මේ ගහ. Look, look, look. බලන්න බලන්න මේක දිහා. This is nice. මේක අලංකාරයි. And when you eat of this, ඔබ මේකෙන් කෑවහම it's so tasty. ඊටාත්ම රසයි. Hallelujah. Hallelujah. You would have said hallelujah. I'm saying the serpent. I don't think he said hallelujah. Yaksha hallelujah kiyanne nathuwa thi. And then he said, when you eat of this tree, you will have knowledge. Oba me gasen kæwahama obata danagenma labenawa kiyala kiyuwa. In fact, when you eat, you will be like God. Itipassey kiyuwa meken kæwahama oba deviyan wahanse wageema wenta yanawa. That means you don't need God to tell you this, that and the other. Eka yanne thawat deviyan wahanse obata eka meka kiyanta awashya naha. You know, as human beings, we don't want anybody to tell us this, that and the other. Samahallawata e manushyan lesa api kemathi naha thawat manushyek apita mehe mehe karanna kiyala. Because that it hurts our pride. Hallelujah. Eka ape udungukama teridenawa. Hallelujah. And Eve thought that is wonderful. Eva hituwa meka alankarai. Hallelujah. Hallelujah. And the word the Bible says verse 6 in chapter 3 Bible e pavasanawa 3 weni parichchede 6 weni and when the woman saw if ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බව ඇස්වලට ප්‍රිය බව දැක්කහම when he saw අය දැක්කහම when the woman saw something happen ස්ත්‍රී දැක්කහම යම් දෙයක් සිදු වුණා you know god said this tree do not eat of it දෙවියන් වහන්සේ කිව්වා මේ ගස මේකෙන් කන්න එපා but she saw she heard the words of the serpent ඒ සර්පයාගේ වචන අසලා ඇය දැක්කා and then she looked at this tree ඊට පස්සේ මේ ගස දෙස ඇය බැලුවා and she saw that the fruit tree was good for food ඇය දැක්කා මේ ගස කෑමට ප්‍රියයි කියලා oh that's why I say there must have been some hunger in her ඒක නිසා තමයි මම කිව්වේ කුසගින්නක් තිබෙන්න ඇති කියලා ඒ වට not that god has not provided දෙවියන් වහන්සේ සපයලා නැතුව නෙමෙයි she was not satisfied ඇය තෘප්තිමත් උනේ නැහැ you know if you are not satisfied with the things of god දෙවියන් වහන්සේගේ දේවල් වලින් ඔබ තෘප්තියට පැමිණෙන්නේ නැතිනම් you need to watch out ඔබ ඒ අවධානය සිටිය යුතුයි because satan will always say you know there's something better for you හැම වෙලාවෙම සාතන් ඔබට ඇවිල්ලා කියයි මීට වඩා හොඳ දෙයක් තිබෙනවා කියලා satan will come and say no you know god has not given you everything සාතන් කියයි දෙවියන් වහන්සේ ඔබට හැම දෙයක්ම දීලා නැහැ oh what about you know, you have been a christian so long what about this problem ඔබ කිතුණුවෙක් වෙලා මෙච්චර කාලයක් ඉන්නවා එතකොට මේ ප්‍රශ්නේ තාම මෙහෙම තියෙනවා still you don't have your own house no තාමත් ඔබගේම කියලා නිවසක්වත් නැහැනේ oh but god said you are the seed of abraham නමුත් දෙවියන් වහන්සේ කිව්වා ඔබ ආබ්‍රහම්ගේ බීජය කියලා he'll put some thought in your mind ඒ වගේ සිතුවිලි ඔබ මානසිකට damage and he will make you follow what he says ඔහු කියන දේ අනුගමනය කරන්නට සලස්වයි when he looked he saw something nice ඔහු දැක්කහම ඒක ප්‍රියයි කියලා හිතුවා it was pleasant to the eyes ඒක ඔහුගේ ඇස් ප්‍රිය කරායගේ be careful what is pleasant to your eyes ඔබ පරිස්සම් වෙන්න ඔබේ ඇසට ප්‍රිය කරන දේවල් ගැන be careful of what is pleasant to your eyes ඔබේ ඇස ප්‍රිය කරන දේ ගැන ඔබ පරිස්සම් වෙන්න hallelujah hallelujah and the three and he decided to make it wise verse 6 දැක එහි ගෙඩි ගෙඩිගෙන කෑවා ප්‍රිය බව ද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය wisdom it brought wisdom ඒ ගහෙන් ඒ නුවණ පැමිණියා කියලා ඈ කියනවා hallelujah hallelujah yet god has given wisdom to adam and eve දෙවියන් වහන්සේ මේ ස්ථානයේ ආදම්ටත් ඒවටත් නුවණ දී තිබුණා and the bible says she ate it and gave her husband also බයිබලයේ කියනවා ඇය මේ ගසෙන් කෑවා ඒ ආදම්ට දුන්නා hallelujah hallelujah you see when we disobey god we also encourage others to disobey අපි දෙවියන් වහන්සේට අකීකරු වෙන විට අපි අනිත් අයව ධෛර්යමත් කරන අකීකරු වෙන පිණිස hallelujah the one near you also will eat what you eat ඔබ කන දෙම ඔබ අසල ඉන්න කෙනත් කන්ට යනවා hallelujah hallelujah hello hallelujah hallelujah amen and adam should have known better ආදම් මීට වඩා හොඳින් දැනගෙන සිටින්න අවශ්‍යයි because god had spoken to adam මොකද දෙවියන් වහන්සේ කතා කරලා තිබුණේ ආදම්ට he heard the sound of god ඔහු දෙවියන් වහන්සේගේ හඬ ඇසුවා but yet in this weak vulnerable moment he ate what his wife gave නමුත් මේ ඔහු දුර්වලව සිටින අවස්ථාවේදී ඒ භාර්යාව දුන්න දේ කෑවා hallelujah hallelujah hallelujah hallelujah the bible says verse 7 බයිබලයේ කියන 7 වෙනි පදේ look at this verse very well මේක බලන්න හොඳට and as they ate the verse says and the eyes of them both were opened hallelujah එවිට දෙදෙනාගේම ඇස් ඇරි තමන් නග්නව සිටින බව ඔහු දැනගත්තා and they knew that they were naked ඔහු නග්නව සිටින බව ඔවුන් දැනගත්තා කියලා කියන මේ ස්ථානයේ something happened to them යම් දෙයක් ඔවුන්ට සිදු වුණා their eyes opened ඔවුන්ගේ ඇස් ඇරුණා now this is not the same eyes that they saw with ඔහුට ඔවුන් කලින් දැක්කා ඔව් ඇස් නෙමෙයි මේ because earlier they saw ඔවුන් කලින් උත් දැක්කා but here there were eyes of the spirit that open namuth me sthane aathmika as vivara wenawa and when their eyes open they saw they were naked ounge as aruna vela wedi oun dakka oun nagnawa sitina bawa they saw their weakness hallelujah ounge durwala sthane oun dakka they saw something that they didn't see before oun meta prathama nodakapu de dakinta patan gatta earlier what they saw was the glory of god kalin oun dakke deviyan wahansege mahimayai but now they are seeing something that the devil wanted to show in their life namu dan on dakinawa yaksha onta pennanta bala poruthunama de and they began to do some things ita passe e dakka de mata on deval kriya karanta the bible says they sowed fig trees and made for themselves own a fig leaves come on and this oho atika kola maha tamante inawasum sada gattoya and next verse 8 says when they heard the voice of god they became afraid ඊළඟ පදයේ කියන එක්බිති දෙවියන් වහන්සේ පැමිණියාම ඔවුන් ounge deviyan wahansege shabdayata baye una kiyala. You know, something that they ate became toxic. Hallelujah. On kava wu de onta visakuna. Visakuna. What they ate opened something of their spirit to see a negative thing about their life. On kapu de onge aathme vivara karala yasubawadi deyak dakinta salasuwa. They began to be afraid of God. Deviyan wahanse tama on baye wenta patan gatta. They became insecure about life. One surakshita bhave nathi una unge jeevithaya. They thought, you know, we must do something about our life. One hituwa api yamak karanta one ape jeevithaya. You know, God can't take care of us. Deviyan wahanseita den apiwa bala ganta baha. Oh, we have to do something. We need to stitch some clothes and, you know, dress up. Api mona wahakaran hari karanta one endumak den mahala api andaganta one kiyala hituwa. After all, we are human now. Ida passe den mama manushyek kiyala sitanta gatta. Oh, have you heard this saying, after all we are human? Oba hala thibenawada mama ithin manushyek kila kiyana kiyawana. And they were running, they were hiding when they heard the voice of God. They were hiding. Deviyan wahansege handa asunahama un duwa men sanga wemin sitiya. Hallelujah. Hallelujah. All because of what they ate. Siyalla own kaapu de nisa. But God said, do not eat. Deviyan wahanse kanta epa kiyapu de. Hallelujah. Hallelujah. Now I want you to look at Luke chapter 24. Den api balumu Luke 24 weni parichcheda. Are you with me this morning? Oba maat samagada me udayan. Hallelujah. This teaching is only for today. So it's not going to continue. May again we mad dawasita pamanai. Luke chapter 24. Luke 24 weni parichchede. This is the story where Jesus is meeting with two disciples who were discouraged. Jesus wahanse adarrimattu golayan dedenek hamu una sthane kuyime. The story of the two disciples on the way to Emmaus. Obata matakada e Emmaus walata yannawu golayan dedena gana. And here was Jesus resurrected. Jesus wahanse nawatha nagitta. And he appears to these two disciples. Ita passe me golayan dedena ta peni sitiya. Now you need to read these stories for you to receive everything what I am saying to you. Mama kiyannawu me sielu de laba ganta nam oba me kathandara kiyawanta awashyai. Hallelujah. Hallelujah. But still the Holy Spirit will help you this morning. Tawamath shuddhatma wahanse ada udasana obata upakara karai. So these two disciples, the Bible said they were downcast. Their heads were down. Me golayan dedenage hisa pahalata wati thibuna un ada airamat vela hitiya. They were walking away from where Jesus wanted them to be. Jesus wahanse unta e inta kepu sthanen ivatwa un gaman karamin sitiya. They were discouraged, they were backslidden. One ada airamat vela e pasu but velocity because what happened at the cross mukada e kurusi siduna karanawa nisa but Jesus meets with them namu Jesus wahanse unwa muna gasena but yet the Bible said they could not recognize Jesus tawamath me sthane namuth kiyena Jesus wahanse unta handuna ganta beriyuna they thought he was another man own hituwa tawat manushyek kiyala and they having this wonderful conversation on the way own me yanagama honda sannivedanayak kara and on the way as they go own yana athara you know the Bible says verse 29 verse 28 as they grew near unto the village where they went he made as though he was going further 28 weni pade kena ohu yanta giya gamata languwoya unwanhase banahi wada dura yannak men dakwu seka I want you to picture this story me kathawa oba pinturayak mawa ganna so Jesus was walking and their village has come now Emmaus Jesus wahanse paminiya e Emmaus nagare paminilla tibenama and Jesus has said okay bye I'm going Jesus wahanse kiyanta thi bye mama den yanawa kiyala he pretended that he was going further ohu e mawapema kara tawat idiriyata gaman karana mawata verse 29 they said they insisted you should come you know and stay with us have some food with us visinavini pade kiyena oun bala kara kiyala deviyan wahanse yesus wahanseta sthane rendenta remember they didn't know that it was jesus oun danagena sitiyenne me wanavita yesus wahanse kiyala and they said it's too late you know for you to go you know come and stay with us oun kiwa den paraku wedi obata tawadura gaman karanta oba nawathenta kiyala kiwa verse 30 tisweni pade and when he came to pass as he sat at meat with them that is dinner He took bread and blessed it and he broke it and gave it to them. තිස්වෙනි පදේ තවද උන්වහන්සේ ඔවුන් සමග කෑමට වාඩි වූ කලෙහි රොටි රැගෙන ආශිර්වාද කොට කඩා ඔවුන්ට දුන්සේක. What was Jesus doing here? යේසුස් වහන්සේ මොකද්ද මේ ස්ථානයේ කරේ? He was doing what he had said before the night he was crucified. උන්වහන්සේ කුරුසයේ පත් කරන්ට ප්‍රථම රාත්‍රියේදී කිව්වා වූ කාරණාව මේ ස්ථානයේ කරනවා. What did he say? Mokaddu unwahanse kiwwe. He took bread and he broke and said this is my body. Oh roti ragena kadala kiwwa me mage sharireyai. He said this is my body that is going to be broken for you. Oba wenuwen e kadimata lakwenta yana e sharireya meyai. And Jesus was demonstrating. He was saying that I am the Passover lamb. Jesus wahanse e sthane kiyenawa mama thamai e pasku betalu petawana pasku betalu petawana and here Jesus is breaking bread with these two men Jesus wahanse me sthane me golayan dedena samaga roti kadena avasthawa and look at verse 31 tisekweni pade balanta and as they ate amen and they and their eyes were open and they knew him amen tisekweni pade kena ekala onge as eri ohun wahanse andina gattoya as they ate that bread e roti khana vita their eyes open onge as vivaruna hallelujah hallelujah and he says and he knew him ඊට පස්සේ ඇඳින ගත්ත කියලා කියනවා and the word knew there is epiginesco and then ඇඳින ගත්ත කියන වචනේ තේරුම ඇවිල්ලා epiginesco we learned about ginesco අපි ඉගෙන ගත්ත ginesco කියන වචනේ this is a full knowledge මේ ඇවිල්ලා සම්පූර්ණ දැනගැන්ම suddenly they recognize it was Jesus hadi same un handuna ganna me Jesus wahanse bawa they knew him accurately now un den danagatta sampurne me Jesus they understood fully there un therum gatta me sthane sampurna and the bible says and he vanished from that out of that their sight it was again evita un wahanse unta nopeni giya seka he vanished from the sight nopeni giya kiyala kena me sthane no why did he vanish from the sight ai nopeni giya me sthane nan you know no longer did they need Jesus in their sight තවත් යේසුස් වහන්සේව ඔවුන් ගාව පෙනෙන්න සිටින්න අවශ්‍යව සිටියේ නැහැ. You know Jesus once you know Jesus you don't want your senses to know Jesus. යේසුස් වහන්සේව ඔබ දැනගත්තට පස්සේ ඔබේ ඉන්ද්‍රියන් යේසුස් වහන්සේව දැනගන්න අවශ්‍ය නැහැ. You don't need a picture of Jesus. ඔබට යේසුස් වහන්සේගේ පින්තූරයක් අවශ්‍ය නැහැ. You don't need a statue of Jesus. යේසුස් වහන්සේගේ පිළිමයක් අවශ්‍ය නැහැ. You don't want a vision of Jesus anymore. යේසුස් වහන්සේගේ දර්ශනයක් තවත් ඔබට අවශ්‍ය නැහැ. You know Jesus the man disappeared there Jesus wahanse kena manushya me sthanen e ivathwa giya because they had a revelation now they knew Jesus manda den on telidaravimak thibuna on danagatta me Jesus wahanse hallelujah hallelujah as they ate on kavaha me roti as they ate on e roti khana avastha vedi their spiritual eyes opened onge aatmika as vivaruna as Adam and Eve ate Adam eva ekana velavedi their eyes open ounge as vivaruna wage but as their eyes open ounge as vivaruna hama they became afraid own by una they knew that they were naked own danagena sita own nagnava sitina bawa because they ate what was told not to eat kanne pa kiyapu de kaapu nisa hallelujah hallelujah but as Jesus said eat of this namuth yesu swahanse kiyuwahama meken kanna kiyala something of their eyes open ounge das navatu vivaruna hallelujah hallelujah and they knew Jesus own danagatta yesu swahanse hallelujah hallelujah did you catch that this morning oba me de allagattada me udasana did you catch that this morning oba me de allagattada hallelujah hallelujah And verse 32. This devani pade. And they said one to another. Come on, verse 32. And they said to one another. Ekala ohu unwahanse apa samaga magadi katha kala kalhit. Did not our hearts burn within us when he talked with us? By the way. Ekala ohu unwahanse apa samaga magadi katha kala kalhit. Liyavili apata thoradun kalhit ape si dæwa noveda ekinekena katha karagattu oya Listen to that hallelujah hallelujah you know then Jesus has gone they said you know when we were talking to this man something happened when he opened the scriptures Jesus wahanse gihama own katha karagatta Jesus wahanse magadi apith ekame manushya katha karanokota yam deyak apata unne nadda ape hadawathuna something was burning in mokak hari dævemin thibuna ape hadawathuna you know the sinhala word for hunger badaginna hallelujah oba danha de sinhala wacana ewilla badaginna there was something burning yam dævimak thibenawa there was a spiritual hunger coming aathmika badiginna kathi una these disciples me golayan they were discouraged oh nadaryamatu sitina you know when you are discouraged oba adaryamatu sitina there's no spiritual appetite e aathmika ruchiyak naha the pastor can preach the best sermon pastor puluwan e hondama deshanawa deshana karanna you say oh I heard this before oba kiyai meka mam mita kalin in fact you might even say the pastor is preaching at me samahara vita oba kiyanta pulana dan pastor man ganai katha karanne but here was the word of god been preached metana deviyan wahansege wachanaya deshana karanawa the holy spirit put a burning in them sudhatman wahanse unge hadavate ginnak damma there was an appetite that came devimak tibuna ruchiyak tibuna the spiritual appetite that they lost now was coming back hallelujah unge notibunu e ruchiya navata un meta permanent patan gatta that's why they told don't go you be here eka nisai un yesu wahansete kiwa yante epa oba me they wanted more hallelujah unte thawa thawashya una you know when you have a spiritual appetite you want more. Hallelujah. ඔබට ආත්මික රුචියක් තිබෙනකොට ඔබට තවත් දේවල් අවශ්‍යයි. You feel but you want more. Hallelujah. ඔබ කිරීලා නමුත් තවත් ඔබට ඕනේ වගේ හැඟෙනවා. Hallelujah. Hallelujah. You're never fed up. Hallelujah. ඔබ කිසිම දවසක එපා කරන්නේ නැහැ. එපා වෙන්නේ නැහැ. You have don't say I'm fed up with church. I'm fed up with this. ඔබ කියන්න එපා කවදාවත් මම මේක නිසා මට එපා වෙලා සභාව එපා වෙලා මෙවැනි කාරණා කියන්න එපා. When God feeds you his word deviyan mahanse unwansege wachane obata poshane karahama you want more of it hallelujah obata thavathawat me poshane awashya wenawa hallelujah hallelujah hallelujah hallelujah their eyes were open ounge as vivaruna and they went back to Jerusalem the bible says oh navata jerusalem ita giya kela bible e pavasana hallelujah hallelujah they went back to the place they were supposed to be oh navata e sitiye yutha sthane ita giya kela kiyana is that a wonderful story meka anarga kathawak nemei hallelujah hallelujah hallelujah hallelujah you know spiritual appetite is so important aathmika ruchi ithamaatma vedagat don't let that spiritual appetite leave you e aathmika ruchi oba nathi karagante pa hallelujah hallelujah ask god lord fill me දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්ට ස්වාමීන් වහන්සේ පුරවන්ට මට ඒ කුසගින්න දෙන්න. Hallelujah. Hallelujah. Because it is the spiritual appetite that opens your eyes. මන්ද ඒ ආත්මික රුචිය තමයි ඔබේ ආත්මික ඇස් විවර කරන්න යන්නේ. To know Jesus. යේසුස් වහන්සේව දැනගන්න පිණිස. To know Jesus. යේසුස් වහන්සේව දැනගන්න පිණිස. Then you don't need any more miracles. තවත් ඔබට ඒ විතර හාස්කම අවශ්‍ය නැහැ. You're not going by your sight anymore. ඔබ තවත් ඒ විතර ඔබේ දැක්මෙන් ගමන් කරන්නේ නැහැ. Hallelujah. Hallelujah. Because you know him in your spirit. මන්ද ඔබේ ආත්මෙන් ඔබ වහන්සේව දන්නේ නැහැ. So real to you hallelujah onetaram satyai obata evita only thing that you need is more of his word ekama de obata evita avashya karanna ahu deviyan wahansege wachanaya and then you can eat that word and you say that word is so sweet evita obata e wachanaya e anubhava karala kiyanna pulan ithamaatma mihiri like jeremiah said when I gave the word I ate it hariyata jeremiah kiyuwa wage wachanaya mata dunna hama mama eka kawa buthi winda it was sweeter than bees honey eka e me pani walata wada mihiri kiyala kiyuwa hallelujah hallelujah this morning what is the word of god to you මේ උදෑසන ඔබට දෙවියන් වහන්සේගේ වචනේ මොකක්ද? What is the word of God to you this morning? මොකක්ද දෙවියන් වහන්සේගේ වචනේ ඔබට? Are you hungry for him? ඔබ බඩගින්නෙන්ද සිටින්නේ උන්වහන්සේ? This morning we are going to break bread. මේ උදෑසන අපි රොටි කඩන්න යනවා. I know we have exceeded the time. අපි දන්නවා මේ වෙලාව දැන් පොඩක් පහු කරලා තිබෙනවා. But we want to do what God has said. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ කියා ඇති දේ අපි දැන් කරන්න යනවා. When Jesus said to the disciples eat. යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වහම කන්න. This bread. මේ රොටි There was something significant there. යම් විශේෂිත වූ දෙයක් සිදු වුණා. And what was significant? මොකක්ද ඒ විශේෂ වූ දේ? Was the restoration. ඒ නැවත නැගිටීමයි. Restoration. ඒ නැවත ස්ථාපනය කිරීමයි. You know what happened in the garden? ඒ උයනේ සිදු වුණ දේ. What happened in the garden? The Lord Jesus is putting right. ඒ ආදම් ඒව සමග උයනේ සිදු වුණ දේ උන්වහන්සේ හරිගස් ස්ථානයයි. And that was made right on the cross. ඒක කුරුසියේදී හරිගස්වා. Come on, pay attention, don't look at this. ඔබ අවධානය යොමු කරන්න. Beautiful people. Keep looking at the pastor. දිගටම පාස්ටර් දිස බලන්න. Hallelujah. Hallelujah. Because at the cross. ඒ කුරුසියේදී Jesus fulfilled everything. යේසුස් වහන්සේ සියල්ල සම්පූර්ණ කරා. The cross is a picture of completeness. කුරුසියේ ඇවිල්ලා සම්පූර්ණත්වයේ පින්තූරයයි. Hallelujah. Hallelujah. You know everything that we need for life. ජීවිතයට අවශ්‍ය සියලු දේ. Jesus did it for us. යේසුස් වහන්සේ අපි උදෙසා කළා. He says it is finished. උන්වහන්සේ කිව්වා මම අවසන් කළා කියලා. And today as we break bread. අද දවසේ අපි රොටි කඩන විට we are entering into that place. අපි ඒ ස්ථානයට ඇතුල් වෙනවා. We are leaving beside. We are leaving that fall. The Adamic fall. ඒ ආදම් විසින් වැටුණා වූ ඒ ස්වરૂපය අපි අතහැරලා දමනවා. And we are coming into the blessing of the second Adam. ඒ දෙවෙනි ආදම්ගේ ආශිර්වාදයට අපි ඇතුල් වෙනවා. And as we partake of that bread this morning. ඔබ රොටි කඩන වෙලාවේදී My prayer is that our eyes will be open in a new way. මගේ යාඥාව ඇවිල්ලා අපේ ආත්මික ඇස් අලුත් ආකාරයකට විවර වීමයි. That we will have a new spiritual hunger that we never had. අපිට කිසි දවසක නොතිබුණා වූ ආත්මික රුචියක් බඩගින්නක් තිබෙන පිණිසයි. This is my prayer as a pastor this morning. සභා පාලකවරයෙක් ලෙස මේකයි මගේ යාඥාව. I believe this is the prayer and the desire of the Holy Spirit. මම විශ්වාස කරනවා මේක තමයි යාඥාව ඒ පෙළඹවීම ශුද්ධාත්මන වහන්සේ තුල. That we come back to the word of God. අපි නැවත දෙවියන් වහන්සේගේ වචනයට හැරි පැමිණීම. Hallelujah. Hallelujah. That we are constantly seeking after that which gives us life api digin digata me jeevanaya dena karanawal soyena pinisa not that which gives us death apita marane dena karanawal nosoya remember this is a choice between life and death meka mataka thaba ganta oba meka ewilla jeevanayat maranayat athura thora ganima this is very serious stuff meka harima barapatala karanawa this morning Jesus saying, "Eat of my body." මේ උදැසන යේසුස් වහන්සේ කියනවා මාගේ ශරීරය ඔබ අනුභව කරන්ට. And I will restore you what happened in the garden. ඒ උයනේදී සිදු වුණ දේ නැවත ස්ථාපිත කරනවා කියලා. And I will bring you to a place of abundance. ඒ බහුලත්වයේ ස්ථානයකට මම නුඹව ඇතුල් කරන්ට. I want to bring you to that place of blessing. ඒ ආශිර්වාදයේ ස්ථානයට ඔබව ගෙනෙන්නට. To bring you to that place of healing. ඒ සුවයේ ස්ථානයට ඇතුල් වෙන්නට. To place where you see Jesus all the time. Jesus වහන්සේව නිරන්තරයෙන් ඔබ දකින්නා ස්ථානයකට. From your spirit. ඔබේ ආත්මයෙන්. Every time you read the word of God, you see Jesus. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ කියවන හැම වෙලාවකදීම Jesus වහන්සේ වාසය කරනවා. Thank you. Shall we rise up and just lift our hands to heaven? අපි නැගිට සිට දෙවියන් වහන්සේට දෑත් ඔසවමු. And we pray, Holy Spirit, right now. අපි ආශ්‍රය කරන සදාත්මෙන්. Glory to Jesus. We worship you, Lord. We thank you. We thank you for the cross. We thank you for what you have done for us. Api kurusiya gana stuti karana. We thank you for the shed blood of Calvary. Oh, we thank you for the bread of life. Jesus, you are the bread of life. Obonse jivana dayaka rotiyai. Hallelujah. Oh, this morning as we eat that tree of life. Me udasna api khana athara e jivane vrukshe. Do you know what that tree of life is? Oba dannada mokadda jivane vrukshe? Jesus is the tree of life. Yesus wahanse jivane vrukshe. His body is a tree of life. Unwahansege sharire jivane vrukshe. He said, as you eat of this bread, oba me roti khadana vita, you shall never be hungry. Kisi davasuk oba kusagene vetyane. Hallelujah. Hallelujah. This morning this bread is a type of Jesus's body. Me udasana me deviyan wahansege sharireyai me roti. It represents the body of Christ. Yesus wahansege sharire pennum karana. As we come by faith to partake of this bread this morning, api adahila indirida paminilla me anubhava karana vita, we are partaking of the bread of life. Api e jeevanaye roti samaga sambandha wenawa. The tree of life that Jesus, that God spoke about, deviyan wahanse katha karapu jeevanaye vrukshayak samaga. Hallelujah. It is to bless us. Hallelujah. E apata aashirwada kirimata. It is to make us whole. Hallelujah. Api sampurnatwen gena ema. This morning I am saying, many of you are sick in your bodies. As you break this bread today, you're going to receive healing. Me udasana e asanipa sitinna u hama kenekma me roti kadena welawedi sampurna suwe labanna. But you must come by faith. Namuth oba adahillen paminiya yuthuy. Faith in what Jesus did for you. Yesus wahanse obodesa karapu de adahillen paminiya. Hallelujah. Hallelujah. Faith in wanting to please Jesus. Yesus wahanseva prasanna karanta aashawen kamatte paminiya yuthuy. Because Jesus went to the cross, he made a sacrifice. Manda Yesus wahanse pujawa kota kurusiyata giya. No, we cannot partake of this bread without recognizing the sacrifice. E pujawa handuna ganne nathuwa apata baha me ekata sahabhagi wenna. Hallelujah. Did you hear what I said? ඔබට අසනද මම කියපු දේ? This is not a religious act. මේක ආගමික දෙයක් නෙමෙයි. We come by faith knowing Jesus paid a price. ඒ යේසුස් වහන්සේ මිලයක් ගෙවුවා කියන ඒ දැනගැනීමෙන් අපි පැමිණෙනවා. And I am willing to pay a price for him. සහ මම උන්වහන්සේ වෙනුවෙන් මිලයක් ගෙවන්න කැමති කියන හදවතෙන් පැමිණෙනවා. Now he doesn't want us to go to the cross. උන්වහන්සේගේ කැමැත්ත නෙමෙයි අපි කුරුසියට යන එක. But there is a cross for us to carry. නමුත් අපට අපගේම කුරුසියක් තිබෙනවා දරාගෙන යන්න. That is to follow him, leaving our desires behind. Ebilla Jesus wahanse anuwa yanta ape kemath athaherala. Hallelujah. Hallelujah. This morning I am inviting you to partake of this bread. Me udasana mama aaradhana karana me roti kadanta oba paminenna. And to drink of the cup. Me kusalane oba bonta. As a spiritual act. Aathmika vathawatak lesa. As a revelation comes to your spirit. Obe aathmeyata elidaravwimak paminena vidha. And I guarantee you that just like the people, the two disciples in Emmaus. Hariyata Emmaus wala golayan dedena wage. Your eyes are going to open. Obe das vivara vetyan. Hallelujah. Hallelujah. Your eyes are going to open to Jesus the healer. Yesus wahanse suwa karanna vetata obe das vivara vetyan. As Jesus your provider. Yesus wahanse obe sapayanna lesa. Jesus as your all sufficiency. Yesus wahanse obe siyalla lesa. Hallelujah. Hallelujah. Hallelujah. Let's lift up our eyes now. Ape das ape vivara karanna. I want you to pray. Amen. Shall you stand up for the benediction? දැන් අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ කරුණාව, එපියමු දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ශුද්ධාත්ම දෙවියන් වහන්සේගේ සහභාගිත්වය ඔබ සියලු දෙනා සමග වේවා. Now may the grace of our Lord Jesus Christ, the wonderful love of the Father, and the sweet fellowship of the Holy Spirit be with you now and always. Amen.